50%කට වැඩි ප්‍රමාණයක් පිටරටින් ලුණු අපි ගෙන්නනවා. ඒ තත්ත්වය තුළ දේශීය අවශ්‍යතාවයොත් සම්පූර්ණ කරගන්න බැරි පරිසරයක් ඇතුළේ ඇයි මේ නිෂ්පාදනයකින් ලුණු ගොවියන්ට ආණ්ඩුව අතහිත දෙන්නේ නැත්තේ? පෞගේ ආණ්ඩුවත් එක්ක දිගටම අපි මේ පිළිබඳව සාකච්ඡා කරා, අපි උද්ඝෝෂණය කරනවා, අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ආණ්ඩුවට කිසිම දැක්මක්, වැඩපිළිවෙලක්, ඉලක්කයක්, එල්ලයක් මොකක්වත් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව එක්කත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මේ ආණ්ඩුවටත් ඒ පිළිබඳව දැක්මක් නැහැ, පැහැදිලිතාවයක් නැහැ, අපට එහෙම එක දැනෙලා නැහැ. ඒ නිසා මම මතක් කරනවා ආණ්ඩුවට පහුගිය නොවැම්බර් 25 වෙනිදා ජම්බුල්ල නගරයේ පැය පාමාරක් තිස්සේ සම්පූර්ණයෙන්ම ගොවියගේ අනසකට යටත් කරගන්න සිද්ධ වුණා. ඒ යටත් කරගෙන තමයි පහුවදා ඉඳන් ලුණු රුපියල් 90 ගානි ගන්න තැනට ආණ්ඩුව දන ගැස්සුවේ. ආණ්ඩුව මේකට අවතීර්ණ වුණේ නැතිනම්, විසඳුමක් ලබා දුන්නේ නැතිනම්, සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ විදිහට අපි අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම ලුණු ගොවියා සංවිධානය කරනවා පාරට බස්සන්න.